දස ධම්ම සූත්‍රය. ඒවං මේසුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනී අනාත පින්ඩිකං ස ආරාමේ කත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවති භදංතේති තේ භික්ඛු භගවතු පච්චස්සසුං භගවා ඒතදවෝච දසයිමේ භික්ඛවේ ධම්මා පම්බජිතේන අභින්නං පච්චවෙක්ඛිතම්බා කතමේ දස වේවන්නියං අංජෝපගතෝති පම්බජිතේන අභින්නං පච්චවෙක්ඛිතම්බං පරපටිබන්ධාමේ ජීවිකාති කම්බජිතේන අභින්නං පච්චවෙක්ඛිතම්බං අඤ්ඤෝ මේ ආකම්පෝ කරණීයෝති කම්බජිතේන අභින්නං පච්චවෙක්ඛිතම්බං කච්චිනුකෝ මේ අත්තා සීලතෝන උපවදතිති පම්බජිතේන අභින්නං පච්චවෙක්ඛිතම්බං කච්චිනුකෝ මං අනුවිච්ච විඤ්ඤෝ සම්බ්‍රහ්මචාරී සීලතෝන උපවදන්තිති පම්බජිතේන අභින්නං පච්චවෙක්ඛිතම්බං සම්බේහි මේ පියේහි මනාපේහි නානභාව විනාභාවති පම්බජිතේන අභින්නං පච්චවෙක්ඛිතම්බං කම්මස්ස කොම්මි කම්මදායාදු කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ යං කම්මං කරිසාමි කල්යාණං වා පාපකං වා සදායදු භවිසමිති පම්බජිතේන අභින්නං පච්චවෙක්ඛිතම්බං කතං භූතං සමේ රත්තිං දිවාවීති පතන්තේති පම්බජිතේන අභින්නං පච්චවෙක්ඛිතම්බං කච්චිනුකෝහං සුඤ්ඤාගාරේ අභිරමාමීති පම්බජිතේන අභින්නං පච්චවෙක්ඛිතම්බං අත්තිනුකෝ මේ උත්තරි මනුස්ස ධම්මං අලමරිය ඥාන දස්සන විසේසු අධිගතෝ සෝහං පච්චිමේ කාලේ සම්බ්‍රහ්මචාරී පුත්තන මං කුභවිසමිති පම්බජිතේන අභින්නං පච්චවෙක්ඛිතම්බං इमे तो भिक्खवे दस धम्मा पम्बजितेन अभिन्नं पच्चवेक्खितं भाति इदं वोच भगवान् अत्तमनाते भिक्खु भगवतो भासितं अभिनन्दुन्ते।